සෑම දිනම සාදුකාරයන් දීන සිල් සමාදන් ආදී වස්තමක සීලේ පිහිටීමට নমස්කාරී කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පනාපාවේරමණී සික්ඛාපදං සමාදියාමි නිච්ඡාදීවාවේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධින් ආජීව අච්චමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදේ තම්බං නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සංඝ සත්‍ය කිරීමක් තියනවාද? ඔව් ඩොක්ටර්. ඔව් ඒක වත්. හොඳයි. හොඳයි. සද්ධාන්ත පින්නතුනි තුම් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව චරිතවලදී බොහෝම අහන්ට ලැබෙන වස්තුවක් තමයි කල්පවෘක්ෂය කියන එක. මහා සුදර්ශන රජතුමාට කල්ප රෝක්ෂ පහළ වී තිබුණා. එවාගේ මේක පෙර බොහෝ ජාතිවලදී බෝධිසත්වයන් වහන්සේටත් ඒ විදිහේ මහා පුණ්‍යවන්තයන්ටත් කල්ප රෝක්ෂයන් පහළ වී තිබුණා. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කාලයේදීද ජම්බුද්වීපයේ රජගහනුවර ජෝතිය සිටුවරයා උදෙසා කල්පරෝක්ෂ පහළ වුණා. මේ කල්පරෝක්ෂ කියලා කියන්නේ සිටූ පැතූ දේ පහළ වෙන ආචාර්ය ජනක වෘක්ෂයක්. දැනටත් ලෝකධාතුවේ කල්පරෝක්ෂයක් පවතිනවා. ඒක කල්පාන්තය දක්වා පවත්නා කල්පවෘක්ෂයක්. ඒ කොහෙද උතුරු කුරුදිවයිනේ. යම් කිසි කෙනෙකුට දකින්න යන්න පුළුවන් අභිඥාලාභී වෙයි කියනං උතුරු කුරුදිවයිනේ තියෙන කල්පවෘක්ෂ. මේ කල්පවෘක්ෂයන් පහළ වෙන්න හේතුව ඊට සුදුසු කුසල ක්‍රියාවන් සිදු කර ගැනීමයි. අද කාලේ බොහෝ සෙයින් බොහෝ දෙනෙක් හිතනවා චෛත්‍ය රාජයන් වහන්සේට කල්පවෘක්ෂ පූජා කරනවා කියලා. අර බඳ වාසේ ෂට් වර්ණ කොඩි ඒ විදිහේ දේවල් පූජා කරනවා. ඒ අර තුන්සූරු අටපිරිකර පූජාවත් කල්පවෘක්ෂයන් ලබන්න හේතු වෙන පින්කම් වෙනවා. ඒ අතර අද පින්වත් උපාලි සිල්වා මැතිතුමාගේ තේ මැතිණියගේ ප්‍රාර්ථනා මුදුන් පමුණවා ගැනීම පිණිස අද මේ ස්ථානයේ ඉදිකරලා තියෙන කල්පවෘක්ෂය. ඒ කල්පවෘක්ෂයේ දැන් මේ වැඩේ ඉන්න මහා සංඝරත්නයේ කාය සාක්ෂි කොටගෙන සම්බුද්ධ ශාසනයේ අපියතේ පහළ වූද මතු කාලවන්න වූද තුන් කාලයකයි. ගුණ වශයෙන් අනන්ත ගුණ ඇති, සංඛ්‍යා වශයෙන් අනන්ත සංඛ්‍යා ඇති අනන්තර පුණ්‍යක්ෂේත්‍ර වූ ආර්ය මහා සංඝ රත්නයේ වෙත මේ කල්පවෘක්ෂයේ පූජා කරනවා. ඒ පූජාවමය කුසලය පින්වත් උපාලි මහත්මයාගේ තෙම තක්ෂිලා මැතිණියගේ දරුවන්ගේ මේ සහභාගින හැමදෙනාගේම නිවන් දකිනතුරු සිතෝපතෝ සම්පන්න ලැබීමට හේතු වෙන කල්පරුක්ෂා සම්පන්න බණ්ඩ වාසනාව වේවා කියන අදිෂ්ඨානය ඇති කර ගන්න අතර එයින් නොනවති ලෝකධාතුවේ උසස්ම කල්පරුක්ෂය ඇටියට හඳුන්වන්න පුළුවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ අමාමහා නිවන් සෝය. ඒ අමාමහා නිවන් සෝය සාක්ෂාත් කරගත්තා නම් අයින සම්පත්තියක් අවශ්‍ය වන්නේ ඒට වඩා කල්පරුක්ෂයක් ලෝකේ නැහැ. එනිසා මේ ලෞකික වශයෙන් චිතෝපතෝ සම්පස් ලබන්නටත් ලෝකෝත්තර වශයෙන් ප්‍රතිපෝධියකින් අමා මහ නිවන් සුව ලබන්නටත් හේතු වේවා කියන ප්‍රතිමෙන් යුතුව මේ කල්පවෘක්ෂය සංඝසතුවට පූජා කරමු. නමස්කාරය කියන්නේ ඕකාසමයං බන්ති ඉමං කප්පරුක්ඛං සපරික්කාරං භික්ඛෝ සංඝස්සදීම ဒုတိယං කිමයං බන්ති ඉමං කප්පරුක්ඛං සපරික්කාරං වික්ඛ සංඝස්ස දේම තතියම් පිමයන් බන්තේ ඉමං කප්පරුක්ඛං සපරික්කාරං වික්ඛ සංඝස්ස දේම සාදුසා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්බදානං ධම්මදානං ජිනාති සම්බං රසං ධම්ම රසෝ ජිනාති සම්බං රතින් ධම්ම රතේ ගිනාති තන්නක්ඛයෝ සම්බ දුක්ඛං ගිනාති ශ්‍රද්ධාවන්ත පින්තුනි තුනලෝකාග්‍ර වූ භාග්‍යවත්තු අරිසත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින දිනක සද්දේව රජතුමාණන්ගේ අණින් තවත් දසදහසක් සත්කලින් පැමිණි දෙවියන් සමග ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කළ ගාථා ධර්මයක් ධම්මපදේ සන්නා වර්ගයේ නිකාසාවක් මේකේ යටි තේරුම කවුරුත් දන්නවා සීලම ආමිෂ දානියන් අධිභවාගෙන ධර්ම දානිය ජය ගන්නවා සීල ආමිෂ රසයන් අධිභවාගෙන ධර්ම රසය ජය ගන්නවා සීලම ආමිෂ රතියන් අධිභවාගෙන ධර්ම රතිය ජය ගන්නවා සීලම දුක්ඛ රාසී අභිභවාගෙන අමාමහ නිවන් සෝය ජය ගන්නවා මේ කතාව සරුවක්යන් වහන්සේ වැඩ සිටින කාලයේ දෙව්ලොව යැපේචි ප්‍රශ්නයක් දෙව්ලොව දෙවියන් අතරත මේ ගහම් ගැටළු සාකච්ඡාවන් කෙරෙනවා එන් බොහෝ දිනක් අතර මේ ප්‍රශ්න අතර නැගුණා ඒ කියන්නේ මේ ලෝකයේ රස වර්ග වලින් උසස්ම රසය මොකක්ද උසස්ම දානෙ කුමක්ද උසස්ම ඇලීම කුමක්ද එවාගෙම මේ සීල දුක් අතරින් එතර වීමේ සැපේ නම් කුමක්ද මේ ගැන සාකච්ඡාවක් ඇති වුණා එක සතරවරන් දෙවියන් වෙත ආවා සතරවරන් දෙවියනොත් මේක හරියට විසඳා ගන්න බැරි නිසා සද්දේව රජතුමා නන්නත් දැනුම් දුන්නා ඒ අතරේ තෞතිසා භවනයේ දසදහසක් පිළිවෙන් ඉන්න දෙවියන්ගෙන් දෙවියන්ටත් මේ ප්‍රශ්නේ නැගුණා. අන්තිමේදී සද්දෝ රජතුමා ඒ දසදහසක් සක්වලින් දෙවියන් එක්ක සතරවරන් දෙවියන් දෙ පෙරමුණේ තියාගෙන ජේතවනාරාමයට පැමිණ රාත්‍රියේ මැදීම. එයිලා මේ ප්‍රශ්නේ සරුවක්ඥන් වහන්සේට ඉදිරිපත් කළා. සරුවක්ඥන් වහන්සේ ඒ සියලු දෙනාගේ සිත් සතන් වල තියෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග මග්ගංග ධර්මයන් ගැන මනාව ආબોධ කරගෙන ඒ මොහොතේදී 84000ක් දෙනෙක් මගඵල නිවන් සුව ලබන බව නුවණින් දැනවදාරලා මේ ගාථා ධර්මයෙන් දේශනා කළා. ඒ කියන්නේ දානයන් අතුරින් උතුම්ම දානය ධර්ම දානය. එවාගෙම රසයන් අතුරින් උතුම්ම රසය ධර්ම රසය. ඇලීම අතුරින් උතුම්ම ඇලීම ධර්ම රතිය. එවාගෙම සීලම දුක්ඛාගේ නිස්සරණය වෙන නිර්වාණය සැපයන් අතුරින් උතුම්ම සැපය කියන එක පාදා ධර්ම දේශනා කළා. සැබවින් මේ දේශනාව ඇසු දෙවියන් බ්‍රහ්මයන් අතර විශාල පිරිසක් මඟඵල නිවන් සුව ලැබුවා. දැන් අපි සලකා බලන්නට ඕනේ අද මේසා මහා පින්කමේ අභ්‍යන්තරයේ කුමක්ද කියලා. තින්න තුනේ ආමිෂ දාන ධර්ම දාන කියලා දෙකක් තියෙනවා. ආමිෂ දාන කියන්නේ මේ කෑම බීම ඇඳුම් පැළඳුම් මේ චීවර වස්ත්‍ර පරිස්සම් ආදියම නෙමෙයි. ආමිෂ දාන කියලා හඳුන්වන්නේ තින්න තුනේ දෙව්ලොව සැප පතාගෙන දෙව්මිනිය සැප පතාගෙන කරන හැම පින්කමක්ම ආමිෂ දාන පින්කම් වෙනවා. මේ කුසල බලයෙන් මට සදිමේ ලෝකේ උත්පත්ති ලැබේවා. සද්දේව පදවිය ලැබේවා. එවාගෙම මනලව සක්විත සපල් ලැබේවා. රජ සපල් ලැබේවා. සිටු සපල් ලැබේවා. සේනා පරිවාර සම්පත් ධන සම්පත් ලැබේවා. යතේසුරු සම්පත් ලැබේවා කියන මේ වාගේ ආමිෂයක් ප්‍රාර්ථනා කරගෙන යම් පරිත්‍යාගයක් කරනවා නම් ඒකටයි ආමිෂ දාන කියන්නේ. මේ ජීවන ආමිෂ නෙමෙයි. එවාගේ පින්දපාත ආමිෂ නෙමෙයි සෙනසුන් ආමිෂ නෙමෙයි ජලන්පස ආමිෂ නෙමෙයි එවාට ආමිෂ කියලා නමක් හඳුන්වන්නේ තෘෂ්ණාවට දෘෂ්ටියට අරමුණු වෙන නිසයි තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් අල්වා නොගෙන ඒවා පරිත්‍යාග කරනවා නම් ඒවා නිරාමිෂයි නිරාමිෂ කියන්නේ තෘෂ්ණා දෘෂ්ටියෙන් යටත්ුනේ නැහැ අරමුණුනේ නැහැ යම් කිසි පරිත්‍යාගයක් කරන වෙලාවේදී ඒ පරිත්‍යාගයේ සිදු කරන ලබන්නේ සෝවාන් සතරදාගාමි අනාගාමි අරහත් කියන්නේ මේ සතර මාර්ග ඵලානුක්‍රමයෙන් ලැබෙන අමාමහ නිවන් සුව පිණිස වේනම් ඒ පරිත්‍යාගයේ කවරක් හෝ වේවා ඒ නිරාමිස පරිත්‍යාගයේ නිරාමිස දානි කියලා හඳුන් වෙනවා. එනිසා අද මේසා විශාල පින්කම සිදු කරන ලබන්නේ දෙවොලෝ යන්න පතාගෙන නෙමෙයි. සක්විති සැප ලබන්නක් නෙමෙයි. ධනීය පරිවාර සම්පත් ගැන දෙයක් ලබන්නක් නෙමෙයි. මේ දෙදෙනාගේ එකම පැතුම නම් තමන්ගේ දෙමව්පියන් තමන්ගේ සහෝදර සහෝදරියන් දූ දරුවන් නැද ඉතිමිතුරන් එක්ක එකට මේ කුසාලයස්පත් කරගෙන බෝධිපාක්ෂික ධර්මයන් සපුරාගෙන සතර තරණේ කරමින් මගඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමේ ප්‍රාර්ථනාවයි. එනිසා මේ පින්කම් සියල්ල නිරාමිස පින්කම් හැටේට සරුවක්යන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකමද තවත් ධර්ම දාන වශයෙන් විශේෂ පරිත්‍යාගයක් සිද්ධ වුණා. ඒ තමයි ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමයේ බුද්ධ වන්දනා පොත. මේ පොතේ තියෙන ඉතා වැදගත් ප්‍රතිපත්ති සම්භාරයක්. ඒ කියන්නේ යෝගාශ්‍රම සාස්තාව කියන්නේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති පූර්ණේ සඳහාම ආරම්භ කළ ශ්‍රේෂ්ඨ වූ සංවිධානයක්. මේ උදෑසනේ බුද්ධ වන්දනා වත පිළිපෙත්තේ තියෙනවා. සවදව බුද්ධ වන්දනා වත පිළිපෙත්තේ තියෙන වේදන. සන්ධ්‍යාවට බුද්ධ වන්දනා වත පිළිපෙත්තේ තියෙනවා. ඒ අතරත මේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා පැවිදි වද. ඒ කියන්නේ යම්කිසි කුලධාරයෙකු සසුන්ගත වීමේදී දතමනා වූ උගතමනා වූ ධර්ම කොටස රාශියක් මේ පැවිදි වදට ඇතුළත්ව පවතිනවා. එවාගේ පිළිත් දේශනා බණවර දෙකක් තියෙනවා. මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ වන්දනා පොත සම්පාදනය වෙලා තියෙන්නේ මේක අවුරුදු 30කට ආසන්න කාලයකට උඩදී. අපේ පූජනීය සානිකේ පණ්ඩිත මාතරසිරි ඥානාරාම අභිධාන මහිමියන් වහන්සේගේ ශ්‍රීහත්යෙන් ආරම්භ වූ මේ වන්දනා පොත වාරින් වාරේ විශේෂත්වයට පත් වුණා. මේ මුල් අවස්ථාවේ නිතිබුණු දෙසැත්තා ඥාන වන්දනාවක් මේ පොතට ඇතුළත් වෙනවා. සත්‍යත්‍ය ඥාන වන්දනාවක් මේ ඇතුළත් වෙනවා. චුද්දස ඥාන වන්දනාවක් ඇතුළත් වෙනවා. මේ ආදී දේවල් අතිරේක වශයෙන් මේ පොතට සම්බන්ධ වී තිබෙනවා. යෝගාත්ම සාස්ථාවේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ වන්දනා ප්‍රතිපදාවටයි. එවාගෙම පැවිදි වකනමින් සාමණේර භූමියට ඇතුළත් වෙන බුද්ධ පුත්‍රයන් වහන්සේලාට දසමනා වූ මූලික අධ්‍යාපනීමේ පැවිදි වකනමින් හඳුන්වනවා. දොට මේවා මහා සංඝ රත්නයේත හිතසුව පිණිස පරිත්‍යාග කරන ලද්දේ ධර්ම දාන සියලුසී සාරවත්යන් වහන්සේම දේශනා කරලා තියෙනවා. මේ මහා පොළොව තලයේ සමතලා කළ ආසනෙන් ආසනෙ අසුන් පනවලා බුදු ප්‍රසේ බුදු මහා රහතුන් වහන්සේලා වඩා හිඳුවලා කිසියම් ගුබරණි බොහෝම මුරුදු මොලොක්කු ප්‍රසේ සලු පැටපිලි දිවසල් වැනි දෙයින් සකස් කරගන්නා ලද තුන්සූරු අටපිරිකර පූජා කරනවා. එවාගේම සාරි මාංශෝදන සහිත ප්‍රණීත පින්දපාත දානේ පූජා කරනවා. සප්ති නවනීත තේල මදු පානිතාදී ප්‍රණීත වූ භේසජ දාන පූජා කරනවා. මන්ත්‍රපීත බිසි බිම්බෝනාදී සේනාසන භාණ්ඩ පූජා කරනවා. එසේ ඒ පූජාවත් එක්කාසු කරනවා නම් මාමේ උසට උසට වැඩි වෙන්නත් පුළුවනි. ඒසා විශාල පරිත්‍යාගයක් කරනවාට වඩා එක හතරපද ගාථාවකින් නම් ධම්පදයක් දේශනා කිරීම මහත්ඵල මහත් ආනිසංස වෙන බව දේශනා විසඳාන් වෙනවා. ඒ කියන්නේ රුවන්වැලි මහා චෛත්‍ය රාජන් වහන්සේගේ විශාල ස්තූප ගොඩනැගීමක් 84,000ක් මෙහෙර විහාරේ පෙරවීමත් එවාගෙම ජේතවනාරාමේ පූර්වාරාමේ වේලවනාරාමේ වැනි මහා විහාරස්ථාන කරමින් වැනි මහා පින්කම් පවා සිද්ධුණු ලබන්නේ ධාම්පදයකට සවන්දී ලබා ගන්න සද්ධා මුල් කොටගෙනයි. එනිසා ඒ සීලවම දාන සීල භාවත ආදී කුසල් ධර්මයන් මුදුන් පමුණවා ගන්නට හේතු වෙන්නේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් ලැබීමයි. එනිසා අනිත්‍යවත සංඛාරා ආමේ සතරපද ගාථාවකින් නමුදම් ප්‍රදයක් දේශනා කිරීම සීලම දානයන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ අග්‍ර වූ දානයක් බව එදවසේදී සරුවක්යන් වහන්සේ පහදා වදාළා. එවැන්නේ මේ ලෝක ධාතුවේ දිව පිනවන රසයන් තියෙන අපමණ ඇහ පිනවන කන පිනවන එවැන්නේම නාසිකා පිනවන දිව පිනවන කන පිනවන සිත පිනවන රසයන් තියෙනවා. ඒවා මනුෂ්‍ය ලෝක දිව ලෝක හේතින් පස්කම් සැප කියලා. මේ සැප ඔක්කොම සාමිසයි. කෘෂ්ණා දෘෂ්ටියෙන් වැඩෙන්නා වූ සංසාරේ දික් වෙන්නා වූ රසේ කුයි. නම සරුවක්යන් වහන්සේ දේශනා කළ තියෙනවා පුදුම විදිහේ ධර්ම රසයක්. අර්ථ රසය, ධර්ම රසය, විමුක්ති රසය කියලා කොටස් තුනකින් ඒක හඳුන්වනවා. සරුවක්යන් වහන්සේ දේශනා කළ සුවිසුද්ධ වූ ධර්මයේ පිළිබඳව අර්ථය අවබෝධයෙන් ලැබෙන ප්‍රීතිය, ඥාන සම්ප්‍රයුක්ත ප්‍රීතිය දෙකෙන් අර්ථ රසය පානය කරනවා කියලා. එවගේම ඒ සරුවක්යන් වහන්සේ දෙසු සුවිසුද්ධ වූ ධර්මයේ පිළිබඳව මන අවබෝධයක් ලබා ගැනීමෙන් ධර්ම රසයේ වින්දනය කරනු ලැබෙනවා. විමුක්ති රසය කියන්නේ ඒ ධර්මයේ අසා දරාගෙන ඒ අනුව සීලය පුරනවා. සීලය පිළිමින් තමන්ගේ සංතානයේ අනවග්ය සම්පත්තියක් හිතට වැඩෙනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවරය වැඩෙනවා. ඉන්ද්‍රිය සංවරය වැඩීමෙන් කෙලෙසුන්ගෙන් තෙත් නොවන්නා වූ මානසික සුවයක් වින්දනය කරනවා. ඊළඟට සති සම්පජඤ්ඤේ පුරනවා. එවාගේම විවේකස්ථානවලට ගිහිල්ලා සමත භාවනා වඩා ධ්‍යාන උපදවනවා. එවාගේම සමාප්‍රත්‍ය උපදවනවා, අවිඥා උපදවනවා. මේ ඔක්කොම විමුක්ති රසයට අයිති වෙනවා. එයින් අවිඥාවන්ගෙන් පමණක් සෑහෙන්නේ නැතුව විපස්සනාවට යොමු වෙනවා. දසමා විපස්සනා ඥාන වඩනවා. විපස්සනා ඥාන වඩා යම් වෙලාවක තමන්ගේ සන්තානයේ බෝධිපාක්ෂ ධර්මයන් සම්පූර්ණ වුණා නම් ඒ මොහොතේදී සෝවාන් මගඵල නිවන්සුව ලබනවා, සකදාගාමි මගඵල නිවන්සුව ලබනවා, අනාගාමි මගඵල නිවන්සුව ලබනවා, අරහත් මගඵල නිවන්සුව ලබනවා. මේ කියන්නේ විමුක්ති රසයයි. ඒ විමුක්ති කියන ඔක්කොම ජාති පහක්. ඒ කියන්නේ තදංග විමුක්ති, නිෂ්කම්බන විමුක්ති, සමුච්ඡේද විමුක්ති, පටිච්චසමුප්පාද විමුක්ති සහ නිස්සාරණ විමුක්ති කියලා. යම්කිසි දාන සීල භාවනාවේ කුසල ක්‍රියාවක යෙදෙනේ දින වාරයක් පාසා හිතේ අකුසල් සිතිවිලි යටපත් වෙන ගමන් කෙලෙසුන්ගෙන් එත නිදහස් වෙන බැවින් ඒ දෙකේනවා තදංග විමුක්ති කියලා. අඳුරු කාමරයක පානක් දැල්ලුවා වගේ ඒ කුසල ක්‍රියාවන් කරන වෙලාවේදී හිත කෙලෙසුන් එක්ක මිශ්‍ර නොවන බැවින් ඒ දෙකේනවා තදංග විමුක්ති කියලා. එයින් නොනැති යම්කිසි කෙනෙක් සමත භාවනා වඩනවා. ඒ සමත භාවනා වැඩීමෙන් ලැබෙනා වූ නීවරණාදී උපක්ලේශයන් යටපත් වීමෙන් ලැබෙන විමුක්තියද කියනවා නිෂ්කම්බන විමුක්තිය. ඒ සමත භාවනාවෙන් අෂ්ඨ සමාපatti ලාභී වූ කෙනෙකු ධානයෙන් නැගී සිටි වෙලාවෙවත් හිතේ නීවරණාදී උපක්ලේශයක් දෙන්නේ නැති නිසා ඒකට කියනවා අර තදංග විමුක්තියට වඩා බලගත් මිදීමක් බැවින් නිෂ්කම්බන විමුක්තිය කියලා. එවගේම නොනැතේ විපස්සනා භාවනා වදා යම්කිසි වෙලාවක සෝවාන් මාර්ග ඥාන ලැබෙනවා, සකදාගාමි අනාගාමි අරහත් මාර්ග ඥාන ලැබෙනවා. ඒ මාර්ග ඥාන වලින් ඒ මාර්ගයෙන් විනාශ වෙන ක්ලේශයන්ගෙන් සම්පූර්ණයෙන් මිදෙනවා. ඒකට කියනවා සමුච්ඡේද විමුක්ති කියලා. ඒ මාර්ගයේ තන රූපම ඊට අනුතරව ඵලයටපත් වෙන සෝවාන් ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය කියන මේ ඵල හතරේදපත් වීමද කියනවා පටිච්චසමුප්පාද විමුක්තිය කියලා, සංසිඳීමේ විමුක්තිය. ඊළඟට මේ කියන මාර්ග ඵල ඥාන ආબોධ කර ගැනීමෙන් යම් වෙලාවක තමන්ගේ సంతානයේ කැමැති වෙලාවක ඵල සමාප්‍රාප්තියට යොමු කරගන්න සමත් වෙනවා. ඵල සමාප්‍රාප්තිය ඇතුලේ තියෙන නිර්වාණය අරමුණු කරගන්නාලද පිරිසුදු චිත්ත පරම්පරාවක්. ඒ දෙකෙන් නිස්සරණ විමුක්තිය කියලා. ඒ කියන්නේ ලෞකික වූ සේලෝක සංස්කාර ධර්මයන්ගෙන් තොර වූ නිර්වාණය අරමුණු කරගන්නා වූ සිතර කියන්නේ නිස්සරණ විමුක්තිය කියලා. මේ විදිහට මේ පංච විමුක්තිය කියනවා. තවට නිහිදී සඳහන් වෙනවා අර සීලම විමුක්මේ මිදීම අතුරෙන් උතුම්ම විමුක්තිය ඇටේද සරුවක්යන් වහන්සේ මෙහෙම දේශනා කොටවා දාලා. ඉතින් මේෙහි සඳහන් වෙන්නේ අර සීලෝම අර්ථ රසයන්, ධර්ම රසයන්, විමුක්ති රසයන් මේ බුදු සසුනේදී ලබන්න පුළුවනි. ඒක අර ආමිස රස සියල්ලම විභවාගෙන ලැබෙන වින්දනය කරන්න නිරාමිස සම්ප්‍රත්‍ය සපයක් කියන එකයි සරුවක්යන් වහන්සේ දේශනා කළේ. එවගේ මේ ලෝකයේ ඇලීම් තියෙන අපමණ දේවල් කෙනිය ඇලීම් ගෙවල් දරවල් ගැන ඇලෙනවා, ඉඩ කඩම් ගැන ඇලෙනවා, යාන වාහන ගැන ඇලෙනවා, අඹ දරුවන් ගැන ඇලෙනවා, තමන්ගේ ජීවිතය ගැන ඇලෙනවා, ධනෙ ගැන ඇලෙනවා, කුලය ගැන ඇලෙනවා, මේක දේවල් ගැන ඇලිලා දනිලා වේලා පැටලිලා තමයි ලෝක සත්‍ය සිටින්නේ. ඒ විදිහේ ඇලීම් බැඳීම් තුළින් තමන්ගේ සංසාරයේ තණ්හා දික්කමාන උපක්‍රේතයන් වැඩෙන නිසා සතර දික් වෙනවා. මේ ලෝකයේ ඇලීම් වතුරෙන් උතුම් ඇලීම වන්නේ ධර්ම රත්නයේ කෙරෙහි ඇලීම වාසය කිරීමයි. ඒ කියන්නේ එතන ඇලීම නම් තෘෂ්ණාවෙන් ඇලීම නෙවෙයි, ඥානයෙන් යුක්ත පිළිගැනීමයි. යම් කිසි කෙනෙක් සීලේ පිහිටා සීලෙන් සතුටු වෙනවා අන්න සීලේ පිළිබඳ ඇලීම. එවාගේ යම් කෙනෙක් සමාධිය වඩලා සමාධියෙන් තමන්ගේ සිත පිනමින් වාසය කරනවා ඒ සමාධියේ පිළිබඳව ඇලීම. එවාගේ යම් කෙනෙක් විපස්සනා වඩලා විපස්සනා නුවණ පහළ වීමෙන් ඒ සිත පිළිබඳව තමන්ගේ සිතේ බලවත් පිළිගැනීමක් ඇති වෙනවා ඒකයි ඇලීම. විපස්සනාවෙන් නොනැති මාර්ගඵල උපදවනවා ඒ මාර්ගඵල උපදවමින් තමන්ගේ හිත නිවනේ පිහිටුවා ගන්නවා නිවනේ පිහිටුවා ගැනීම තමයි නිවන ඇලීම හෙවත් ස්ථීර වශයෙන් පිළිගැනීම නුවණින් පිළිගැනීම. එනිසා මේ ලෝක ධාතුවේ යම් කිසි වින්දනයක් තියෙනවා නම් ඒ සීලම වින්දනයන් අභිභවාගෙන උසස්ම වින්දනයක් හැටියට විඳුන් ලබන්නේ අමා මහ නිවන් සුව වින්දනයයි. එනිසා ඒ නිර්වාණ ධාතු වින්දනයේ සීලම ඇලීම තුළින් අක්ර වෙනවා. ඊළඟට සඳහන් වෙන්නේ සංඝාතය සබ්බ දුක්ඛං ජිනාති කියලා. එතන සංඝා කියලා වස්තුවක් කියනවා ධර්මතාවක්. වස්තු ධර්මයක් ඒ සංඝාව නමින් හඳුන්වන්නේ ලෝභයයි. මේ ලෝභය හඳුන්වන්නේ නම් 100ක් තියෙනවා. ඒ ලෝභයේ තියෙන අවස්ථා තුනක් කාම සංඝා භව සංඝා විභව සංඝා කියලා. කාම සංඝා කියන්නේ මේ 11 කාම භූමියේ තියෙන සංපාද්‍යන තෘෂ්ණාවයි. මිනිස් ලෝකයේ ජීව ලෝකයේ හයයි තියෙන මේ සප්තකාම ස්වර්ගයේ තමයි සම්පත් වශයෙන් තියෙනවා නම් තියෙන්නේ. කාම භූමියේ 11ක් කියන්නේ සතර ආපායත් එක්ක. නමුත් මේ ජීව ලෝක හයයි මිනිස් ලෝකයේ තියෙන මේ සප්තකාම ස්වර්ගයේ තියෙන සංපාද්‍යන යම් කිසි අල්මක් තියෙනවා නම් ඒකට කාම තෘෂ්ණාව කියනවා. ඒ ස්ථාන ගැන ඒ ස්ථාන වල වින්දනය කරන සංපාද්‍යන ආසාව. ඊළඟට භව තෘෂ්ණාව කියලා කියන්නේ භව තණ්හා කියන්නේ ආත්ම භාවයේ සදාකාලිකයි කියලා හැඟීමක් තියෙනවා නම් ඒකට සාස්වත දෘෂ්ටිය කියනවා. සදාකාලික ආත්මයක් පිළිගැනීම ඒ සදාකාලික ආත්මය සැපවත් කරන්නේ මේ කියලා කුසල්ද අකුසල්ද දෙකම කරනවා. ඒ කුසල් අකුසල් සිදු කර ගැනීම සඳහා ඇතිවන්නේ මේ ආත්මාවේ සදාකාලික ආත්මාවේ සපවත් කිරීමේ තෘෂ්ණාවට කියනවා භව තණ්හාව කියලා. සමහර කෙනෙක් කියනවා මේ බ්‍රහ්ම ලෝක සම්ප්‍රප්තීම භව තණ්හාව කියලා. මෙන්න මේ මේක නිමාර්ථේ නම් අර සාර්ථක කියන සදාකාලික ආත්මයක් ඇතැයි ඒ ආත්මේ සුවපත් කරන්නේ මේ කියන ඇඟීමෙන් යුතුව කරන යහපත් හෝ අයහපත් කුසල කර්මයන්ට අකුසල කර්මයන් කියන අකුසල කර්මයන් කරන ආශාවට කියනවා භව තණ්හාව කියලා. ඊළාට විභව තණ්හා කියලා හඳුන්වන්න යෙදෙන්නේ විභව තණ්හා නමින් කියන්නේ උච්චේන දෘෂ්ටියේ සම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාවයි. උච්චේන දෘෂ්ටිය කියලා කියන්නේ මරණින් මතු ඉපදීමක් නැහැ කියන දෘෂ්ටියයි. මරණින් මතු ඉපදීමක් නැති නිසා දැහැමින් හෝ අදහැමින් හෝ ජීවත් වන්නේ නෙමෙයි කියලා මේක දේවල් ගැන ආශා කිරීමද කියනවා විභව තණ්හාව කියලා. මේ තුන් ආකාර තෘෂ්ණාව 18ක් වෙනවා මේ ద్వාර වශයෙන්. ඒ කියන්නේ චක්කෝ සෝතේ ගානේ ජීවා කාය මන කියන මේ ආධ්‍යාත්මික දොරතු 6 නිසා 18ක් වෙනවා. ඊළඟට රූප ශබ්ද ගන්ධ රස ස්පස්ඨාමිය ධර්ම කියන මේ බාහිර ආරමුණු 6 නිසා තව 18ක් වෙනවා 36යි. ඒ 36 නැවත අතීත කාල වශයෙන් 36යි අනාගත කාල වශයෙන් 36යි වර්තමාන වශයෙන් 36යි 108ක් වෙනවා. මේ 108 වන්දාරුන් තෘෂ්ණාව තමයි නැවත නැවත මේ ස්කන්ධ කෝඩුව භවයෙන් භවයට ගෙනියනු ලබන්නේ. භවයෙන් භවයට ගෙනියන කර්ම රැස් කරමින් ස්කන්ධ පරම්පරාව අතරක් ඥාන සිඳෙන්න නැදී සුගතියට දුගතියට පමුණුවන එකම නායකත්වය දරන්නේ නියමුවාවසෙන් ඉන්නේ මේ තෘෂ්ණාවයි. ඒ මේ තෘෂ්ණාව යම් කිසි දවසක ක්ෂය කරනවා නම් ඒ ක්ෂය කිරීම තමයි උතුම්ම සැපය කියන එකයි මෙහිදී තේරුම. එතකොට නිර්වාණය කියන්නේ මේ ශාන්ත සෝය සාක්ෂාත් කරගන්න තෘෂ්ණාව ක්ෂය වෙන්නේ තෝනේ. තෘෂ්ණාව ක්ෂය වෙන්නේ මේ කියන්නේ අපත් කුසල ක්‍රියාවන් ඊපේදී මෙන්නේ. දානිය නිසා තෘෂ්ණාව ක්ෂය වියා යනවා තදංග වශයෙන්. සීලය නිසා තෘෂ්ණාව ක්ෂය වියනවා තදංග වශයෙන්. එවැනිම කාමාවචර වශයෙන් වඩින භාවනාව නිසා තෘෂ්ණාව ක්ෂය වියනවා තදංග වශයෙන්. අස්ස සමාපatti ලාභීව සිටීම නිසා තවදුරට තෘෂ්ණාව ක්ෂය වෙනවා විස්කම්බන වශයෙන්. එයින් නොනැති විපස්සනා වඩා මාර්ගඵල ප්‍රතිලාභය කර ගැනීමෙන් තෘෂ්ණාව සමුච්ඡේද වශයෙන් ක්ෂය වී යනවා. මේ විදිහේ තෘෂ්ණාවගේ ක්ෂය වීම නිසා උත්පත්ති වාරේ කෙටි වෙනවා. අදුගානේ සෝවාන් මාර්ග ඵලයේ ලබා ගත්තනම් ආත්ම හතකට වඩා යෙදීමේ තෘෂ්ණාව සොයවී යනවා. සකදාගාමී මාර්ග ඵලයේ ලබා ගත්තනම් ඒ තැනැත්තා මේ කාම භවයේ මනුලොවේ තව එකවරක් උපදින කෙනෙක් බවට පත් වෙනවා. ඊට වඩා නූපදී අරහත්ත්වයේ ලබන්නේ වෙනවා. අනාගාමී මාර්ග ඵල ලබා ගත්තනම් එකලොස් කාම භූමිය ඉක්මවා බමලෝ උපදින්නේ වෙනවා. නැතාපතර නොයන්නේක් වෙනවා. එවාගෙම අරියත් මාර්ගඥානෙ උපදවා ගත්තනම් ඒ උත්තමයන් වහන්සේ නැති ඉපදීමක් නැති අසංකත ධාතු සංඛ්‍යාත අමා මහ නිවනට පත් වෙනවා. මෙන්න මේ විදිහට ඒවායින් අතමිගීම සිද්ධ වෙන්නේ තෘෂ්ණාවගේ ප්‍රාණී වීමේ தත්ත්වය අනුවයි. එනිසා සරුවක්යන් වහන්සේ මෙහෙම දේශනා කොට වදාලා ධර්ම දානීය දෙමින් ධර්ම රාශිය විදිමින් ධර්ම මේ ප්‍රීතිය විඳගනිමින් ධර්ම රාශිය සිත්තලවා වාසය කරමින් මේ තෘෂ්ණාව ශේකිරීමේ පිළිවෙත් මඟ අනුගමනය කරගෙන සදාකාලික සෝය වූ අමා මහ නිවන් සුව සාක්ෂාත් කෙරෙත්වා කියන අනුශාසනාවයි මේ දේශනාවෙන් පහදා වදාළේ. ඉතින් මේ දේශනාව සාර්ථක කරගන්න හේතු වෙන උදාර පින්කමකුයි අද මේ මුදුන් පමුණවා ගන්න යෙදුනේ. සර්වඥන් වහන්සේ දේශනා කොට වදාළා බෞද්ධයෙකුට අවශ්‍ය වෙන ධන සම්භාරය කුමක්ද කියලා. යස්ස සද්ධ තථාගතේ අචල සුප්පතිත්තා සීලංච යස්ස කල්යාණං අරේකාන්තං ප්‍රසංසිතං සංඝේ පසාදෝ යස්සත්තේ උජු භූතංච දස්සනං අදලින්දෝති තං ආහෝ අමෝගන්තස්ස ජීවිතං තස්මා සද්ධංච සීලංච ප්‍රසාදං ධම්ම දස්සනං අනියොංජේත මේධාමී සරං බුද්ධාන සාසනං කියා සරුවක්යන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. යම් කිසි කෙනෙකුගේ සිතේ ශ්‍රද්ධාව කියන්නේ උතුම් ගුණයේ තුනුරුවන් වෙත තුනුරුවන් කෙරෙහි පිහිටාගෙන සිටිනවා නම් එවැගේම ආර්යකාන්ත සීලයේ කියන පංච සීලේ ආජීවස්තමුදු සීලේ මනාව රකිනවා නම් සංඝ රත්නයේ සිව්පසෙන් උපස්ථාන කරනවා නම් එවැගේම තමන්ගේ సంతානෙහි රත්නත්‍රයේ පිළිබඳව පිළිගැනීම සම්මාදේ කිස්තියව කරගෙන තියෙනවා නම් එවගේම ධර්මඥානියත් වුණු කරනවා නම් අදලිද්දෝති තං ආහූ ඒතනත්තා දිලින්දෙක් නම් නොවන්නේය. අමෝගං තස ජීවිතං ඒතනත්තාගේ ජීවිතේ නොසිස්සෝ ජීවිතයක් වන්නේය. එනිසා සරුවඥන් වහන්සේ දේශනා කරනවා මේ නිසා සද්දංච සීලංච පසාදං ධම්ම දර්ශනං අනුඤ්ඤේත මේධාමී සරං බුද්ධාන ශාසනං. මේ කියන්නේ සද්ධාවක් සීලයක් ත්‍ෘතියක් එවාගෙම ත්‍යාගයක් ප්‍රඥාවක් කියන කාරණා පහ සරුවක්යන් වහන්සේගේ අනුශාසනාව සිහි කරමින් හෙදෙත්වා කියන එක මේ දේශනාවේ අනුශාසනාවයි. පින්පින්වත් උපාලි සිල්වා මෙතිතුමත් ඒ තක්ෂිලා සිල්වා මෙතිනියත් බොහොම ගෞරව සම්ප්‍රයුක්තව රත්නත්‍රයේ පිළිගැනීමෙන් වාසය කරන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන මේ වචනේ වචනින් කියනවා පමණක් නෙමේ අදපත්යෙන් පිළිගෙනයි මේ දෙදෙනාගේ කටයුතු යෙදෙන්නේ. තමන් කරන ජීවනෝපාය වශයෙන් වෙළඳ ව්‍යාපාරේ පව බොහෝම ධාර්මිකව පවත්වන්නේ ඒ තුනුරුවන් උදෙසාම කරන පරිත්‍යාගයක් කියන්නේ මේ පිළිගැනීමක් හැටියටයි. එනිසා ඒ දෙදෙනාගේ ශ්‍රද්ධාව බොහෝසෙයින් ස්ථාවර ශ්‍රද්ධාවක් හැටියට කාගෙත් මේ තේරුම පිළිගැනීම තියෙනවා. විශේෂයෙන්ම සද්ධාවේ තියෙන අවස්ථා හයෙන් අපේ సంతාන තුලත් ඒ ගුණ තියෙනවා කියලා හිතා ගන්නට පුළුවනි. සද්ධාවේ තියෙන අවස්ථා හයක් සද්ධාන ලක්ෂණ සද්ධාව, සම්පක්ඛන් සම්පසාදන ලක්ෂණ සද්ධාව, සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධාව, ඕකප්පන ලක්ෂණ සද්ධාව, ආගම සද්ධාව, අධිගම සද්ධාව කියලා අවස්ථා හයක් තියෙනවා. සද්ධාන ලක්ෂණ සද්ධාව කියන්නේ පින්නතුනි තමන්ගේ సంతානිය තුල වෙන කිසිම ශාස්ත්‍රෝ කෙනෙකුගේ ගැන විශ්වාසයක් පිළිගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ මගේ එකම ශාස්ත්‍රෝන් වහන්සේ කියා පදපත්‍යෙම පිළිගන්නවා. ඒ සරුවක්යන් වහන්සේ දෙසෝ සුවිසුද්ධෝ ශ්‍රී සද්ධර්මයේ මගේ එකම සරණ පිළිත බව පිළිගන්නවා. ඒ ධර්මයේ තනුව පිළිවෙත් පුරන මඟඵල නිවන් ලබාගත් ආර්ය මහා සංඝරත්නයේ මගේ එකම කල්යාණ මිත්‍ර සම්පත්තිය කියා පිළිගන්නවා. මේ රත්නත්‍රයේ පිළිබඳව හදපත්යෙන් පිළිගැනීමට කියනවා සද්ධාන ලක්ෂණ සද්ධාව කියලා. සම්පසාදන ලක්ෂණ සද්ධාව කියන්නේ තමන්ගේ හිතේ යම්කිසි දුකක් දුම්නසක් කනගාටුවක් බයක් ඇතිගැනිල්ල ප්‍රාගයක් දෝෂයක් මෝහයක් උපක්ලේශයක් ඇති වුණා නම් දේවාල ගානේ යන්නේ නැහැ. ඒ වගේම සායි බබා වැනි සාන්තු වරයන් සයාගෙන යන්නේ නැහැ. දෙනත් වෙනත් දේවල් ගැන සොයන්නේ නැතුව තුනුරුවන්ගේම ගුණ සොයාගෙන යනවා. බුදු ගුණ සිහි කරනවා, දහම් ගුණ සිහි කරනවා, සංඝ ගුණ සිහි කරනවා. ඒ වගේම බෝධි සත්ව චරිත සිහි කරනවා, ශ්‍රාවක චරිත සිහි කරනවා, සාරවත්යන් වහන්සේ දේසු බුදු බණ සපද සිහි කරනවා. එසේ සිහි කරමින් තමන්ගේ දුක දොම්නසකව ශෝක පරිදේව කනගාටු කාග දෝෂ මොහාදී කෙලෙස් ගති මේවා සියල්ලම ඉතින් යටපත් කරගන්න සමත් වෙනවා. ඒ කාරණේට බොරෙවෙච්ච වතුරකට සත්විච්ච රජතුමාගේ උදතා ප්‍රසාදක මැණික දැම්මහම ඒ වතුර මැණික් පාටින් පැහැදිලි වෙනවා. වගේම අර තමන්ගේ సంతානිය ඇතිවෙච්ච කැළමිලි ගති සියල්ලම සංසිඳිලා ශාන්ත ස්වභාවයකට පරිසුද්ධ භාවයකට පත් වෙනවා නම් ඒ සද්ධාවට කියනවා සම්පසාදන ලක්ෂණ සද්ධා කියලා. ඕකප්පන ලක්ෂණ සද්ධාව කියන්නේ පින්නතුනි මේ සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධාව කියන්නේ ගඟක් දෙගොඩ තලාගෙන යන වෙලාවේ ගඟට බහින්ද බැරි නිසා බොහෝ දෙනා දෙපැත්තේ රොක් වෙලා ඉන්නවා. නම සූරවීර සංග්‍රාමජේ යෝධයේ ජගදා ගමේ ජගදාවක් අතේ තියාගෙන සැසකොට ගාගෙන මේ ගඟදී දෙබය කරමින් එගොඩ මෙගොඩ මිනිස්යන් ගොඩ කරනවා. ඒතරම දැන් තනත්තාගේ වීරියක් එතන පැවතුණා. වෙන කාටවත් ඒ ශක්තිය තිබුණේ නැහැ. ඒ වාගේ දාන සීල භාවනාදී කුසල් කරන්න යනකොට මේක බාධා වෙලෙනවා. වැස්සෙන් පින්නින් කරදර වෙනවා. ගමම් බිමන් දුෂ්කරතා එනවා. ඥාන වාහන දුෂ්කරතා එනවා. අසනීපකම් නොයෙක් දේවල් බලපානවා. දෙනත් වෙනත් බාධාවල් එන්න පුළුවන්. ඒ මොනම බාධාවක් ආවත් තමන් බලාපොරොත්තු වෙන දාන සීල භාවනාදී කුසල ක්‍රියාවන් කිරීමේදී නොපසුබටව අර උත්තාන වීර්යයෙන් නොපසුබට වීර්යයෙන් යුතුව අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව එයි නිමාව දකින්දම ඉදිරිපත් වීමේ ශ්‍රද්ධාවට කියනවා සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා කියලා. අර බෝධිසත්වයන් වහන්සේගේ විශේෂ චරිතාපදානයක් කියනවා කදිනංගාර බෝධිසත්ව චරිතය. සිටු පුත්‍රයෙක් වෙසිට අනාථ පින්නිගේ සිටුවරයා වාගේ දුගී මඟී අසරණයන්ට ගම් ඇටක් පවත්වමින් හිටියා මේ කදිරංගර බෝධිසත්ව සිටු පුත්‍රයන් වහන්සේ. එක් දිනක් හත් දවසක් තිස්සේ නිරෝධ සමාප්‍රත්‍යයේ සිට පසේ බුදු කෙනෙකුන් වහන්සේ දිවසින් බලා එතෙන් අහසින් පින්දපාතේ වැඩ මිදුලේ කෙළවර වැඩ හිටියා. දන් දිනෝ දහසක් දෙනෙත් ඇවිල්ලා හිටියා දම් පැන් ගන්නට. ඔය අතර වසවාට දීපුත්‍රයා කල්පනා කළා මේ පසේ බුදුරජාණන් වහන්සේට අද දාන වැඩක් දුවත් තින්න මං පානවා. නිසා මිනිස්සු පින්කම් කර ගැනීමෙන් වළකිනවා කියලා මේ මිදුලේ මැද්දේ ඇටරේ නක්තරන් ගැඹුර ඇති දිගපාල ඇති විශාල කීරි ගී අඟුරක් වළක්මවා පෑවා. මනුෂ්‍යයන්ට බලන්ත බැරිතරම් පුදුම උෂ්ණයක් රත්නයක් තේජසක් මේ ගිනි අඟුරු වලින් විහිදෙන්න පටන් ගත්තා. මිනිස්සු ගියෙන් කම්පා වෙමින් කෑ ගහන්න ගත්තා. එලාමේ කදිරංගාර බෝධිසත්ව සිටු පුත්‍රයන් වහන්සේ කල්පනා කළා මෙතන මේ ගිනි අඟුරු වලක් ඉමේ හට ගන්නට බෑ. පින්කම් කිරීමට බාධා කරන යම්කිසි අදෘශ්‍යමාන අමනුෂ්‍ය කෙනෙක් මේක මවන්න ඇති. තමන් එක අතකින් සීර පායාස පාත්‍රයකුත් අනිත් අතින් හැන්දකුත් අරගෙන ආවා මේ ගිනි අඟුරු වල ළඟට. මිදුලේ කෙළවරට ඇවිල්ලා අහස දෙස බැලුවා. මේ ගිනි අඟුරු වල මැවුව තැනැත්තමට පෙනේවා කියලා. ආහසේ දිලිසි දිලිසි කියා වසවත් ගේ පුත්‍රයා අසවා තමුන්හාසේ කවුද මං වසවත් ගේ පුත්‍රයා මේ ගිනි අඟුරු වල මැන්නේ තමුන්හාසේද එසේමයි ඇයි මේක මැන්නේ මේ දාන වලක් පන්ද වසවත්ේ මාර්දී පුත්‍රය ඔබරණි එක්කෙනෙක් නෙමෙයි සියම් දහසක් ආවත් මං මේ දානිය වලක් පන්ද බැලි ඇති බලන්නේ කියලා අභියෝගයක් කරලා හිතින් සත්‍යයක් කියාවක් කළා. මං කුඩා කලපටන් ඉති පන්සේ රකින්නවා පොහොයාට සීල් රකින්නවා මව්පියන් උපස්ථාන කරනවා දුකී මඟිය අසරණ අනාථ ආදීන් විදපතා දම් පින්කම් කරනවා දිව්‍ය සම්පත් බ්‍රහ්ම සම්පත් මනුෂ්‍ය සම්පත් නොපතා ලෝතුරා බුදුබාපතා මාමේ පින්කම් කරනවා මේවා සත්‍යයි. එවාගේම ලෝක ධාතුවේ බුදුරු පසේ බුදුරු මහා රහතන් වහන්සේලා පාලෝනා සත්‍යයි. මේ සත්‍ය බලයෙන් මට මේ ගිනි අඟුරු වල ගිනි අඟුරු වලක් නොවේවා. ගිනි අඟුරු වල මැදින් ගමන් කළා මගේ අතින් මේ දානේ පූජා කරගන්න ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. මේ ගිනි අඟුරු වල මැදට පැන්නා. සැබවින් පුදුම ආචාර්යයක් වුණා. මතු අනාගතයේදී පබන සමය පේවනක් ගානේ නෙළුම් මල් පිපෙන්නේ සුදුසු භාග්‍ය සම්ප්‍රත්‍යක් ඇතිවෙන මේ මහෝත්තමයන් වහන්සේ තබුමියේ කී පිළගන්ද පහළෝනේ ගිනිඅඟුරු වල මැද්දෙන් පහළ වූ කතරෝදයක් තනම් විශාල නෙළුම් මලක් නෙළුම් මල උඩ සැස් තමන්ගේ පතෝජක පිහිටියා වසවත මාර්ග උපත්‍රා ලැජ්ජාවෙන් පැන ගියා ගිනිඅඟුරු වල මැද්දෙන් මේ මහෝත්තමයන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේගේ සිහිහස්සේ පාත්‍රයේ දානේ බෙදමින් කිව්වා කාමං පතාමි නිරයන් උද්දපාදෝ අවංසිරෝ නාගරියං කනිසාමි හන්ද පින්නම් ප්‍රතිග්ගහා ස්වාමීනි මගේ ඉස යටකුරු වෙලා පා උඩුකුරු වෙලා මේ ගිනි අඟුරු වල මැද්දට වැටෙයක් සමන්නේ කියලා මං පැන්නා ස්වාමීනි ඔබ වහන්සේනි පින්කතාක් වැඩි මේ මොහොතේදී දන් නොදීමට මට පුළුවන් කමක් නැත මට අනුකම්පාවෙන් මේ දානේ පිළිගන්නසේකවා කියලා දානේ පූජා කළා බලා සිටිය දිනෝදාසක් දෙනා මහත් සනින් සාදුකාර දුන්නා බෝසතුන් වහන්සේ මේ නෙළුම් මල් උඩ වැඩි ඉඳගෙන මහදලාට පින් දුන්නා මේ පැමිණිසත් පුරුෂෝ මාරස්පත් කරගත් කුසලයේ අනුමෝදන් වෙත්වා මා දිවිනොතකා මගේ දානේ පින්නමන්ද පිය නැගුවා මා හැසුරුනා වූ ධර්මී මට පිහිට වුණා මාමින් මගේ මේ සීලු දෙනාම කුසල් කරන්න අප්‍රමාද වෙත්වා මා මේ කරගන්නා කුසල සම්භාර ධර්මයෙන් තුන් ලෝකයේම කෙලෙස් ගිනි නිවා දුක් ගිනි නිවා ලෝකත අමා මහ නිවන් සුව දෙන්නට වාසනා වේවා ලෝතුරා බුදු බා පිණිස වේවා ඔබ සෑම දිනකටත් ඒ අමා මහ නිවන් සුවත් වේවා කියලා මාලිගාවට ගොඩ වුණා ආශ්චර්යය නේද මේ වාගේ එක වාරයක් නෙමෙයි අනන්ත වාරවල බෝසතාණන් වහන්සේ මුළු ජීවිතේ පරිත්‍යාග කරමින් දාන ආදී දසපාරමී පුරන් ඉදිරිපත් වීමේ ශ්‍රද්ධාවට කියනවා සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව කියන්නේ පින්නතුනි දහමියා ගොඩක ඉන්නක් හිතෙනවා නම් ඕක ඇද වැටෙනවා මනක ඉන්නක් හිතෙනවා නම් ඒක ඇද වැටෙනවා එහෙම නෙමේ නගර ద్వාරයක හතර දේනක් ගැඹුරට හිටවලා හතර දේනක් පොළවෙන් උඩට හිටින්නට ඉන්ද්‍රකීයයක් හවි කරනවා නගරේක නැත්තම් ගමක එවැනි ඉන්ද්‍රකීල දෙකක් දෙකක් බැගින් තියෙන ඇතුළේ ඉන්ද්‍රකීල පිටේ ඉන්ද්‍රකීල කියලා මේ ඉන්ද්‍රකීලයේ ඇති කොටවත් ගලවන්නේ නැහැ වේරම්බ ධාතු වේරම්බ වාතයකින්වත් මේක සෙලවෙන්නේ නැහැ ඒ තරම් බලගත් ඉන්ද්‍රකීලිය ඒ වාගේ යම් කෙනෙකුගේ හිතේ බුද්ධ ධම්ම සංඝ රත්නාත්‍රේ පිළිබඳව බලවත්ම ස්ථාවර වූම සද්ධාාවක් විශ්වාසයක් පිළිගැනීමක් නොසෙල්මිය හැකි පිහිටීමක් අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවා නම් ඒකට කියනවා ඕකප්පන ලක්ෂණ සද්ධාව කියලා ඊළඟට ආගම සද්ධාව කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේලාට ඉවෙනන් ලබාගත් ශ්‍රාවක බෝධිසත්වයන් වහන්සේලාට භවයෙන් භවයට දාන සීල නෛෂ්ක්‍රාම්‍යාදී කුසල් පාරමී පුරා ගන්න කාගේවත් උපදේශයක් නැතත් සද්ධාව පහළ වෙනවා ඒකට කියනවා භවයෙන් භවයට එන සද්ධා බැවින් ආගම සද්ධාව කියලා අධිගම සද්ධාව නමින් හැඳින්වෙන්නේ පින්තුනි මාර්ගපාලාභීන්ට මාර්ගපාල ලැබීමෙන් පිහිටන සද්ධාවටයි යම් කිසි කෙනෙක් සෝවාන් මාර්ග ඵලය හෝ ලැබුවා නම් ඒ තැනැත්තාගේ හිතේ සද්ධාව ජීවිතේ ගියත් කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ ඒ තැනැත්තාගේ හිතේ සද්ධාව අවිච්ඡ ප්‍රසාදේ කියලා හඳුන්වනවා ඒ සද්ධාව ආගම සද්ධාව මේ අධිගම සද්ධාව බැවින් මාර්යාට සොලවන්ට බැරි සද්ධාාවක් වෙනවා එක දාසයක් සරුවක්යන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේදී සුවරම් බට්ට කියන මානුකතුමාට ධර්ම දේශනාවක් කළා එතුමා සෝවාන් මඟඵල ලබාගෙන තමන්ගේ සියනිවෙසට ගියා ගිහිල්ලා ටික වෙලාවකින් මෙන්න බුදු කෙනෙක් ආව ගෙදරට ඇවිල්ලා කියා හිටියා මානවකේ මම මොහොතකට ඉස්සෙල්ලා බණක් කිව්වා සීළු සංස්කාර අනිත්‍යයි දුක්ඛයි සීළු ධර්ම අනත්තයි කියලා එහෙම හිතන්න එපා සමාන සංස්කාර නිත්‍යයි සපයි පරමාර්ථයි කිව්වා එතකොට මේ සූරම් වත්ත මානවකතුමා හිතනවා ලෝතුරා බුදුවරයන් වහන්සේලාට වචන වරදින්නේ නැහැ උන්වහන්සේලාට කියන අද්දෙජ්ජ වචන කියලා වචන දෙකක් උන්වහන්සේලාට නැහැ උන්වහන්සේලා වචනයක් ප්‍රකාශ කරන්නේ නුවණින් පෙරට කොටගෙනයි උන්වහන්සේලාගේ සෑම කායික ක්‍රියාවක් නුවණ පෙරට කොටගෙනයි පවතින්නේ වචනයක් මේ පිට වෙනවා නම් නුවණ පෙරට කොටගෙනයි පිට වෙන්නේ ක්‍රියාවක් කරනවා නම් නුවණින් යුතුවමයි ක්‍රියාවක් කරන්නේ. මේ නම් බුදු කෙනෙක් වෙන්න බෑ, බුද්ධ විලාසෙන් ආපු දෙවි කෙනෙක් වෙන්න ඇති කියලා හිතාගෙන ඇසුව තමුන් කවුද කියලා. එතකොට කිව්වා මම වසවර්ධගේ පුත්‍රයා කියලා. එතුමා කියා හිටියා වසවර්ධගේ පුත්‍රයා ඔබ නිත් කෙනෙක් නෙමෙයි. දහසක් දිනක් ආවත් මා ලබා ගත්ත පිළිගැනීම සෙල්විය නොහැකි කියලා අසුරුසනක් ගානකොට මාර්ගයේ පුත්‍රයා අතුරුදාන් වී ගියා. මේ විදිහට සෝවාන් මාර්ගඵල ලබා ගත්ත කෙනෙකුගේ ශ්‍රද්ධාව මාර්යාටවත් සොළවන්න බැරි නිසා ඒකට කියනවා අධිගම ශ්‍රද්ධාව. මේ කියන ශ්‍රද්ධා ආකාර හයෙන් විශේෂයෙන් යුකාලේ මහත්මයාගේ මෙතනියන් දෙපළගේ సంతානයෙහි අර මාර්ගඵලාභීන්ටපත් නොලතික මෙහා කියන ශ්‍රද්ධාවන් සියල්ලම ඇතේ කියලා පටිචාන්න පුළුවනි. උපතින් ශ්‍රද්ධා සබුද්ධ සම්පන්න දෙමෝපියන්ගේ දරුවන් ඇතේට මුලදීම පිහිට ශ්‍රද්ධාව සම්මාදිට්ඨිය ඇතුව මෙලෝ පහළ වුණ. එවගේම කුඩා කාලයේ පටන් ආගම ධර්මානුකූලවම ජීවත් වෙන්න පුරුදු වුණ. කල්යාණ මිත්‍ර දෙමෝපියන්ගේ ඇසුරේ තමන්ගේ సంతාන යර නිතිපන්සේ ලකින කොහයාටසේ ලකින සෝබම විහෙරණ වඩන යහපත් පුණ්‍ය ජීවිතය ඇතියේ පුරුදු කරගෙන ආවා. එවගේම ඒ විදිහේ ශ්‍රද්ධාවක් උපතින්ම ලබා ගත්තා වගේම නිත්‍ය වශයෙන් තමා රක්නා නිත්‍ය සීලේ බැනවින් ආරක්ෂා කරගන්නවා. එවගේම තමන්ගේ సంతානයේ තුල ධර්මයේ පිළිවන් යම් පමණ ආභෝධයක් ඇති කරගෙන තම තමා ධර්මඥානයේ දිනු කරගන්නවා. කවදාකවත් මසුරු මලක් හිතේ රඳවා නොගෙන නිතර නිතර දුකී මඟින් අසරණයන්වත් සිල්වත් ගුණවත් උතුමන්වත් පරිත්‍යාග කරමින් තමන්ගේ හිතේ අර පරිත්‍යාග චේතනාව ත්‍යාග ගුණේ දිනු කරගන්නවා. ඒකම තමන් යම් පමණක් බුද්ධ ධර්මයේ ගැන දන්නා බැවින් මෛත්‍රී භාවනා, බුදු ගුණ භාවනා, පිළිකුල් භාවනා, මරණ සති භාවනා වැනි මේ භාවනා ක්‍රමද ටිකෙන් ටිකාරි පුරුදු කර ගැනීමෙන් ගත කරනවා. විශේෂයෙන් මේ පීතුමා ජීවත් වෙන කාලේ යත්ෝගද කවදාද ස්වාමීන් වහන්සේ ආරම්භ කළ දේ භාවනා වැඩසටහන සහභාගී වෙමින් බොහෝ කුසල රැස් කර ගන්නවා. මේ විදිහට සලකා බැලීමෙන් අර සද්ධා සීල සුත ත්‍යාග ඥාන කියන මේ උසස් ගුණයන්ගෙන් පමණක් මේ හිරි ඔත්තප්ප බහුසුතතාව පරාක්‍රම වීරි ස්මෘති ප්‍රඥාව කියන මේ ගුණාංග දූණ කර ගන්නා දැවින් නොසිස් ජීවිතයක් බාටයි මේ ජීවත් වෙන පින්වත් දෙපළ පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ තමන් ලබා ගන්නා වූ යම් කිසි ධර්ම ශක්තියක් වේ නම් ඒ ධර්ම ශක්තියේ තමන් හදා වදා ගත ආදරණීය දෙමෝපියන්ද පරිත්‍යාග කිරීමක් මේ මහා පින්කමේ පවට්නා බැවින් මේක ධර්ම දානමේ පින්කමක්ම වෙනවා. ඒ කියන්නේ අපේ දෙමෝපියන්නේ කෑමින් දීමින් අඳුමින් කලඳුමින් බතෙන් බුලෙන් මේතෙන් මේතෙන් ජීවත් වෙන කාලයේ සැලකුවා. දැන් මේ පරිලෝකයාට පස්සේ දෙන්න පුළුවන්කම තිබෙන්නේ ධර්මයයි. ඒ මොන විදිහේ ධර්මයක්ද? තමාර යස්පත් කරගන්නා කුසල ධර්ම සම්භාරයයි. ඒ කුසල සම්භාර ධර්මයේ ඒ දෙමෝපියන් සතර දෙනාටම භවයක් පාසාම සිතූ පැතූ දිව්‍යමානුෂාදී සම්පත් ලබන්නටත් ඒ නොනැති ඒ සතර දෙනා පැතූ භූදීපින් අමාමහ නිවන් සුව ලබන්නටත් ඒ කාන්තෙන් පාරමිතා වශයෙන් හේතු වාසනා වෙනවා. එනිසා දෙමෝපියන් කරන උසුස්ම පරත් පරිත්‍යාගයක් බැවින් මේ මහා පින්කමේ පළමෙනි භාගය ධර්ම දානමේ පින්කම බාටපත් උනා කියලා හිතේ සතුට ඇති කරගන්නද පුළුවන්. අනික් කාණේ මේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට එවාගේ මේ සිල්මෙවණියන් වහන්සේලාට ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා පූජා කළා වෙනවා. මේ ආමිෂ දාන වස්තු තුලින් උන්වහන්සේලාට සිද්ධ වෙන්නේ තමන් වහන්සේලාගේ సంతානෙහි අර සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගැනීමත ආයුෂයත් වර්ණයත් සැපයත් කාය බලයත් ඥාන බලයත් ප්‍රතිලාභ කර ගැනීමයි. සාරවත්යන් වහන්සේම දේශනා කළා කියනවා යම් කිසි කෙනෙක් භෝජන දානය දෙනවා නම් ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාට ආයුෂ වර්ණ සැප බල ඥාන දුන්නා වෙනවා. ඒ ආනිසංස වාසයෙන් භවයක් පාසා හේතුන් තුනට ආයු වර්ණ සැප බල ප්‍රඥා ලබන්නේ හේතුවක් වෙනවා කියන එක දාන ආනිසංස දේශනාවකදී සාරවත්යන් වහන්සේ දේශනා කළා කියනවා. එතකොට ඒකත් ධර්ම දානය බාටපත් වෙනවා. අපි දැමින් සෙමින් උපයාස අපයා සේවාගෙන නිස්සාරණ ප්‍රාර්ථනාවෙන් පරිත්‍යාග කරනමේ චීවරේ පින්දපාතේ සේනාසනේ ගිලාන ප්‍රත්‍යමේ සීලම පූජා වස්තු සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ පුණ්‍යාත්මයේ ජීවිතවලට ආයු වර්ණ සපබල ප්‍රඥා ලබන්නටත් එමගින් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගන්නටත් ඥාන සමාධි සමාප්‍රත්‍ය අවිඥා බල විපස්සනා ඥාන දිනු කර ගැනීමටත් සතු අධිගම බෝධි ඥානවලින් අමා මහ නිවන්සෝ ලබා ගැනීමට උපකාර වේවා කෙන මේ මෛත්‍රියෙන් පරිත්‍යාග කරන බැවින් මේක විශේෂ ධර්ම දාන පූජාවක් බාටපත් වෙනවා. එවාගෙන් මේකම මේක සහභාගීන හැම දෙනාටම මේ පින්කම අනුමෝදන් වෙන සැලැස්වීමද ධර්ම දානමේ පින්කමක් වෙනවා. දෙවියන් පින්දීමද සීල පරිලෝකේ ඥාතීන් පින්දීමද සීල සත්‍යයන්ගේ පින්පෙත් නීමද ධර්ම දානය බාටපත් වෙනවා. ඒ සීලම ධර්ම දානමේ කුසලය ආමිෂ දානයන් අභිභවාගෙන ජය ගන්නා බැවින්ද සීල ආමිෂ රාශියන් අභිභවාගෙන ජය ගන්නා ධර්ම රාශියක් දැනින්ද සීල ආමිෂ රාශියන් අභිභවාගෙන ධර්ම රාශිය ලැබීමට හේතු වෙන පරිත්‍යාගයක් දැනින්ද සීලම සංසාර දුක්ඛ ධර්මයන් ගෙන දෙන්නා වූ තෘෂ්ණාව ක්ෂය කොටගෙන ලබන්නා වූ අමා මහ නිවන් සුව ලබන්න හේතු වෙන ධර්ම දානයක් බවට පත් වුණා කියලා සතුටවන්නට පුළුවන්. ඒකම අපි සලකා ගන්නට ඕනේ හැම පින්කමක්ම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙන හැටියට යොමු කිරීම. දැන් මේ මහා පින්කම සඳහා දින ගණනක් සති ගණනක් මාස ගණනක් තිස්සේම පේ වුණා. ඒ සඳහා වත් පිළිමේ සම්ප්‍රාජනය කළා. දෙනසක් මේ ස්ථානයේ තමන්ගේ නිවසට පිවිසෙන්නේ නැත්නම් වත්කට පිවිතෙන තැන ඉඳලාම පීවිලියලා තොරන් බඳලා එවාගේම ගෞරව සම්ප්‍රයුක්ත සරසිනි කරලා සංඝ රත්නයේට දන්පන් පිළිගන්න සමත් වුණා. මේ සියල්ලම තමන්ගේ సంతානෙහි මූලික පින්කම් වල ආරම්භයයි. එවාගේම දැන් මේ මොහොත වෙනකොට ස්වාමීන් වහන්සේලාට ප්‍රථමයෙන් බුද්ධ පූජා පවත්වා සංඝ රත්නයේ දන්පන් වැළඳවා වත් පිළිවෙත් සම්පූර්ණ කළා. එවාගේම අෂ්ට පරිස්කාරහ සසු පරිස්කාරයේ පූජා කළා. සේම කල්පරුක්ෂ පූජාවක් සිද්ධ කළා. එසේම ප්‍රමිණි පිරිසට සිය සමාදන් වීමට ධර්ම ශ්‍රවණයේ අවකාශ ලබා දුන්න. ඉතින් මේ සීලම කටයුතු තුළදී අපේ సంతානයන් වේ පහළ වෙන්නේ චිත්ත චෛතසික භූත රූප උපාදා රූප කියන මේ නාම රූප ධර්ම සම්භාරයක් පමණයි. මේ පරිස්කාර කරන වස්තු සම්භාරය ඇතුළේ තියෙන්නේ ඔය කියන රූප කල සම්භාරයක් පමණයි. මේසා මේ නාම රූප ධර්ම සම්භාරයක් මෙතන පැවතුනා කියලා අපි පරමාර්ථයට නංගල බලන්නට ඕනේ. මේ නාම රූප ධර්ම සියල්ල ශනියක් ශනියක් පාසා සිඳි සිඳි බිඳි බිඳි පවත්නා බැවින් අනිත්‍යයි. එවැගේම සිඳමින් බිඳමින් පෙළ පෙළේ පවත්නා බැවින් දුක්ඛයි. කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි. පිළිකුල් වන බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ වූ මේ සීලම නාම රූප සංස්කාර ධර්ම සමූහයේ තීලන සංකත සංతాප විපරිණාම කියන ස්වභාවයෙන් යුක්ත වන බැවින් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක ඇති කරන තෘෂ්ණාව ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත වන බැවින් දුක්ඛ සමුදයරි සත්‍යයි. ඒ දෙකම නැති සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි. නිර්වාණය ආબોධ කරගන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. අප විසින් මේ රැස්පත් කර ගන්නා ලද දාන සීල භාවනාමේ උදාන කුසල සම්භාර ධර්මයේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ විසින් ආબોධ කරන ලද මේ චතුරාර්ය සත්‍ය ආબોධයේ පිණිසම හේතු ආසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. විශේෂයෙන්ම මහාකාශ්‍යප මහරහතන් වහන්සේ භද්‍රා කාපිලානි රහත් මෙහෙණින් වහන්සේ දෙනම කල්ප ලක්ෂයක් තිස්සේ එකට එකතු වෙමින්ම බොහෝ පින්කම් කරගෙන ආවා. හැම ජාතියකදීම දෙන්න එකතු වෙමින් ආවා. බොහෝ වාරවල තවුස්දන් පොරමින් බමලොවක් ගියා. ඔය වාගේ බමලොව ඉඳලා තමයි අන්තිමට පැවිදි වෙන්නත් මනුලව උපන්නේ. අන්තිමේදී මේ දෙදෙනා කල්ප ලක්ෂයක් එකට එකතු වී ධම් පින්කම් කරමින් කෙරුම් පුරාගෙන නිවන් ප්‍රත්‍යාගෙන ඇවි පැවිදි වී දෙන්නා ගෙමන් සන්දියකින් වෙන් වෙන වෙලාවේ පොළොවට දරන්න බැරුව කම්පා වුණා කියනවා. එවාගේ පින්වත් උපාලිද සිල්වා මැතිතුමක් ඒ තක්ෂිලාද සිල්වා මැතිණියක් දෙදෙනා කල්ප ගණන් කල්ප සිය ගණන් බොහෝ ඈත පටන් මේකට තින්කම් කරගෙන එන දෙන්නේක් බව අපිට පැහැදිලිව කියන්න පුළුවන්. මේ දෙදෙනාගේද යම් දාසක තමන්ගේ පාරමී සම්භාර මුදුන් පමුණවා නම් එදාට පොළොව කම්පා වෙන විදිහේ දේවල් සිදු වෙන්නත් පුළුවන්. ඒක අපි ස්ථිරව කියන්නේ නැති වුණත් ඒ තරමට මේ දෙදෙනා ශ්‍රද්ධාවෙන් සීලයෙන් ප්‍රඥාවෙන් සමානව ඕම එකඟත්වයෙන් පින්දාම් කරගෙන යනවා හැමදෙනාටම ආදර්ශයක්. මේ වාගේ දම්පති දෙන්නෙක් තවත් ඉන්නවා නම් ඒ ඇත්තන්වත් වාසනාවක් වේවා කියලා අපි ආශිර්වාද කරන්නට ඕනේ. මේ තරමට මේ දෙදෙනා ශ්‍රද්ධාදී ගුණයන්ගෙන් එකතු වෙලා දාන සීල භාවනාදී කුසල් පාරමී පුරාගෙන යාම තමන් හදාවදා ගද්දමෝපියන්වත් අමාමහා නිවන් සුවේ කාන්තෙන් ලැබෙන්නේ හේතු වෙන යහපත් පිළිවෙතක් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. එනිසා අද මේ දවසේ සිදු කර ගන්නාද පින්කම් සියල්ල නැවත ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍යයට හරවල අවසන් කරමු. අපේ ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාංක කල්පලක්ෂයක් තිස්සේ අස්සෙස්මස්ලේ අමුදරුවන් රාජ්‍ය පවා දන් දෙමින් පංචමහා පරිත්‍යාග ත්‍රිවිධාර්ථචාරියා සමත්‍රිසත් පාරමී මුදුන් පමුණුවා ගමනින් ඇවිල්ලා යසතුරු අද්දමේදී සත්වාරයක් මහා පෘථුවේ කම්පා කරමින් බෝධි සම්භාර සමුර්ධ කරගත්තා. පස්චිම භවයේ සිද්ධාර්ථ ගෞතම නමින් පහළ වන 29 වෙනි වසරේදී තනිදෙව ඥාන විද්‍යා උපදවාගෙන දුෂ්කර ක්‍රියාද සිදු කොටගෙන 35 වෙනි වසරේදී බෝමුලාදා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජයකට ලෝතුරා සම්මා සම්බුදු වුණා. තමන් වහන්සේ බුදු බාට ප්‍රත්‍යේ බ්‍රහ්මාරාධනේ පිළිගෙන 45 අවුරුද්දක් මුළුල්ලේ ලොවට අමා ධම් යසි වැස්සෙව්වා. සුවිචා සංකේය නව කොටේ හතර ලක්ෂයක් දෙන අචා චතුරාරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව පමුණවා වදාලා ඒ සරුවඥන් වහන්සේගේ මානෙල් මා සුවඳ වීදන ශ්‍රී මුක පත්මයෙන් සුදු බුදුන ස්වේදන දලදා ස්පර්ශයෙන් අෂ්ටංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුවාසුදාස ධර්මස්කන්ධය දේශනා කොට අවුරුදු 5000ක් තිස්සේ නිර්මලව මගපල නිවන්සුව ලබන්නවන්ට උපකාර වීමින් පවතිවා කියා අදිස්ථාන බල පිහිටුවා. තමන් වහන්සේ ආයුෂාගේ කෙළවර අනුපාදිසේස පරිනිර්වාණයෙන් අමාමහා නිවන් පුර වැඩියා. එවාගෙම නික්ලේශී මහරහතන් වහන්සේලාද පිරිණුණ සේසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ වැඩිහිටි විහාරස්ථානද රාජධානි යන සුපුනමාලිගාදී සියල්ලද නස්තාවශේෂ වුණ. මේ විදිහේ ඉරාද තාලකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දේවල් දොරවල් ඉදකඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමින් බීමින් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් මේතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලක් හිත පීතන ඇති සෑම සංස්කාර ධර්මත් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි පවත්නා බැවින් අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් නිරතුරු පෙනෙන බැවින් දුකයි. කැමති කැමතිසේ නොපවත්නා බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සියලු සංස්කාර ධර්ම දුක්ඛ සත්‍යයි. ඒ දුක ඇති කරන තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. ඒ දෙකෙන් නිදහස වූ සාන්ත නිවන දුක්ඛ නිරෝධාරිය සත්‍යයි. නිවන අවබෝධ වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාරිය සත්‍යයි. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරු දානාදී පාරමිතානුභාව බලෙන් මේ චතුරාරි සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා. සසර දුක් තරණී කොටේ කෙලෙස් ගිනිමල නිවා සාන්ත නිවනින් සනසේ වදාළ සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමතල්ය අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් කරගන්න සෑම කුසලයක්ම චතුරාරි සත්‍ය අවබෝධයට උපනිශ්‍රේ වෙන බෝධිපාක් ධර්ම බාටපත් වේවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ බාටපත් වේවා. දසපාරමී බාටපත් වේවා. සතු බෝධියෙන් චතුරාරි සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. වර්ෂයක් තිස්සේ මේ ගැන කල්පනා කරමින් නුවණ අසුරුවමින් සද්ධාව විරිය සති සමාධි ඥාන උපදවාගෙන මේ මහා පින්කම සංවිධානය කරගත්තා. අඩුගානේ ස්වාමීන් වහන්සේලා 50 ළමක්ව වඩා හිඳුවාගෙන පින්කම කරගන්න ලැබේවා කියන ප්‍රතිමග්ද තිබුණ. ඉන්නා උයන ආරණ්‍ය සේනාසන වාසී ස්වාමීන් වහන්සේලා දාන ආදී පින්කම් සඳහා වෙනත් සංවලට වඩින්නේ නැති නිසා එසේ නමුත් අද මේ ස්වාමින් වහන්සේලා දළදා ස්වාමින් වහන්සේ වන්දනා කර ගැනීමේ අපේක්ෂාව ඇතිව සිටි බැවින් මේ සඳහා සහභාගී වෙන්න සීමිත සංඝ පිරිසක් නමුත් වැඩම කරවා ගන්න යෙදුණ පින්වත් උපාලේ මහත්මානනුත් එම පින්වත් තක්ෂිලා මහතාවත් දෙදෙනාට අපි කරුණාවෙන් ආරාධනා කරනවා ස්වාමින් වහන්සේ එක නමක් දහ නමක් වුණත් අනන්ත ගුණ ඇති අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝ රත්නයේ අපේ මේ වැඳුම වේවා අපේ මේ පූජාව වේවා කෙන ප්‍රසාදයේ මෙති කරගනිත්වා කියලා එනිසා මේ මහා සංඝ රත්නයේ තාම ගෞරව සම්ප්‍රයුක්ත වාදයේ පිළිඅරගෙන දෙපාදවා පියෙණි උඩින් වැඩම කරවා ගත්තා සංගරුව නැත්තේ සියාතින් දන්තන් පිළිගැන්නවා ආසන පනවා වඩායි දේවා පහසු වෙන සැලසෙව්වා රෝගීන් දන් වළඳන අවසානයේදී අස්ත පරිස්කාරා සසු පරිස්කාර ධර්ම පුස්තකයන් පූජා කළා කල්පරුක්ෂේ පූජා කළා සීලේ පිරිසුදු කරගත්තා බණපදයකට සවන් දුන්න විශාල පිරිසක් එක්කාසු කරගෙන හැමදිනාට පින බෙදා දුන්න මෙතකින් මේ සය රැස්පත් කරගන්නාද කුසල සම්භාර ධර්මයේ අද අපි මේ සැනසීමෙන් නිවන් මඟ යන්නේ බුදු සසුනේ නොනැසී නොපිරිහි අඳුරු නොවේ අතුරු දාන් නොවේ ගගනතලයේ සඳේරු මඩලමින් දිදුලමින් බදලමින් අපරාජිත විරාජිතව තුන් ලෝක ධාතුවට සදාම් කෙරෙන විහිදුවමින් අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාදීප ධරණී තලයේ නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණී කර ගනිමින් ත්‍රිපිටක ධාරී වෙමින් ධ්‍යාන අභිඥා ලාභී වෙමින් මාර්ගඵල දක්වා දියුණු වෙමින් සදාමාලෝකේ ලෝතබදා දනු පිණිස අපරස්පක් කරගන්නේ සෑම කුසලයක්ම ආශිර්වාදයක් වේවා කියා සංඝ රත්නයේ සෙත්පත්මු. එවගේම පින්වත් උපාලේ මහත්මාණන්ගේ තෙම තක්ෂිලා මහත්මියගේ දයාබර මව්පිය සතර දෙනා වහන්සේටම මේ උදාර කුසල සම්භාරයේ අත්මේවා ඒ සතර දෙනා සතර වචනා තුනු භවයක් භවයක් පාසාම සුගතියෙන් සුගතියෙන් සකප්පෙමින් දානාවේ දසපාරමී සපුරාගෙන විසතුරු මහරජුරුමින් දානාවේ පින්කම් මුදුන් ප්‍රමුණවාගෙන තමම් ප්‍රතු බෝධීකින් සුවසේ අමාමහා නිවන් සුව ලබත්වා ක්‍යා කළගුණ සැලකීමෙන් පින් ප්‍රමුණවමු. එවාගේම ඒ සතර දිනාගේ දෙපාර්ශ්වයේ සීලවම ඥාතීන්වත් මේ සහභාගී වෙන සෑම දිනා වෙනුවෙන් අභාව ප්‍රාප්ත මෞපියේ ගුරුවර බන්දු මිත්‍ර පුත්‍ර කලත්‍රාදී සීලම ඥාතීන්ටත් මේ උදාන කුසල සම්භාරයක් වේවා. ඒ හැම දිනාටද භවයක් පාසා සුගති සම්පත් සිද්ධ වේ. දෙලොව ජයගෙන ප්‍රතිබෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින් පමුණුවමු. එතෙම ශාසන ආරක්ෂක ලෝකපාලිකාත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයටත් මීතලේ පතම් බඹතලේ දක්වා වෙසෙන දසදහසක් සක්වල වෙසෙන සමස්ත දිව්‍ය රාජ මණ්ඩලයට මේ උදාන කුසල සම්භාරයේ අත්වේවා. සීලම දිව්‍ය රාජ මණ්ඩලයේ ආයුෂෙන් වර්ණෙන් සැපෙන් බලෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා නාවාරයක් සම්බුද්ධ ශාසනයේ පූජාසේ ලංකාදීප ධරණී තලයෙහි අන්‍යාගම් බලවේග මිසදුතු බලවේග ධර්ම බලවේග මිත්‍යා බලවේග යුද්ධ කලකෝලාල එවාගේම ජල ගැලීම් මුහුදු ගැලීම් නායම් යන විපත්ති සියල්ලම වළක්වලා ශ්‍රී ලංකා බුදු සසුනට බෞද්ධ ජනතාවට මහ සංගරුවට බෞද්ධ රාජ්‍යයට ක්ෂේම භූමියක් ධර්ම අධීපයක් ධර්ම රාජ්‍යයක් ජය භූමියක් විජේ භූමියක් ශුද්ධ භූමියක් විසුද්ධ භූමියක් සවිසුද්ධ භූමියක් බවට පමුණුවමින් දේව ආරක්ෂාව සලසා දෙත්වා ප්‍රතිබෝධි ඥාන වලින් අමා මහ නිවන් සුව ලබත්වා ක්‍යා මෛත්‍රීන් පින් පමුණුවමු. හිතවත් මඳහත් අහිතවත් සියලුම සත්‍යයන්වත් මෙම යක්කෝගඩ ප්‍රදේශවාසීන්වත් අවත ගම් නගර ලංකාව දඹදිව තුළ මේ සක්වල සීල සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා. සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාරි සත්‍ය අවබෝධයෙන් සාන්තේ නිවන් සුව ලබත්වා ක්‍යා මෛත්‍රීන් පින් පමුණුවමු. තුන් සිත පාදවාගෙන බුදු ශාසනයේ චිර ජීවනයේ පතමින් සංඝ රෝහණ සායුවන් සප බල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කර ගන්නාද මේ උදාර කුසලානුභාව බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ රත්නේ සතු අසීමිත සූවිසි මහා ගුණේ ආරක්ෂානුග්‍රහ බලයෙන්ද දිව්‍ය රාජමණ්ඩලයේ රැකවරණින්ද, කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද, අඩසිය වසක් ආයුක පෙරුණා වූ පින්වත් උපාලේසුද සිල්වා මැතිතුමා නන්දත් තිම මැතිනියටත් දරුවන්ටත් පවුලේ සැමටත් සහභාගින සැමටත් මේ ජීවිතයේ ඇත්තා වූ අසනීපකම් අපලෝපද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක අනවින කොටවින බන්ධන ඇස්වා කටවා හෝවා අඬෝවා අලාභයස නින්දා පහස දුක් පීඩා සියල්ල හිරුදුටු අඳුරුසේ විහෙත විද්‍යාසනේ වේවා. තබන තබන පීවරක් ධාරණේ හෙළන ගලන උස්මරල්ලක් පාසා රත්නත්‍රේ සතු අතුතුන් සූවිසි මහාගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුවම පීත වේවා. කුසල් අරමුණින් සමාධි සිතින් හෙත් සිතින් බුදු ගුණ බැලෙන් සමදා සුවසේ නින්දයාවා සුවසේ අවදි වේවා. නපුරු සීන නොපෙනේවා. දෙවියන්ගේ මිනිස්යන්ගේ අමනුෂ්‍යයන්ගේ බ්‍රහ්මයන්ගේ ප්‍රසාදේ ලැබේවා. දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ද ආරක්ෂාව සැලසේවා. රජසෝර සතුරු ගිනි ජල වස විස අවියා උදාදී දේකින් බියක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් රෝමෝගමනයක් හිංසාවක් හීනාවක් වේසනයක් එපත සිහිනකින්වත් නොම වේවා. උපපීල උපච්ඡේද කුසල විපාක වාර ප්‍රතිභානීය වේවා. උපස්තම්භක කුසල විපාක ලැබෙසිතීමෙන් දීර්ඝාස ලැබේවා. කායික මානසික සැනසෙල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණනුවණින් ධන දානේ යසිතුරෙන් ආයු වන්නේ සප බල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සුභම විහරණයෙන් සද්ධාවෙන් සීලයෙන් සුතයෙන් ත්‍යාගයෙන් ඥානෙන් ඉරියෙන් උත්තප්පෙන් බෞසුතතාවෙන් පරාක්‍රම වීරයෙන් ස්මෘතියෙන් ප්‍රඥාවෙන් සමත භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් සියුබම නිරණයෙන් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සදක් මෙන් දිනින් දින ජීවණයෙන් ජීවණයටපත් වේවා. චතුමි නිර්වණයකින් කල්පරෝක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයාගෙන් මෙන්ද සියලු සම්‍යක් ප්‍රාර්ථනා පිනීතිරේ ශාස්ත්‍රීකවේ සමෘද්ධිමත් වේවා. දාන සීල භාවනාදී කුසල් පාරමී පුරමින් නිවන් මාර්ගය ගැනීමට විංසත් සත්වර්ෂාදික කාලයක්ම රත්නත්‍රයානුභාවයෙන් දීර්ඝාස ලැබේවා. සසර වසනාතුරු නරකාදී සතරාපායෙන්ද ත්‍රිවිධ සත්ව විනාශයෙන්ද අස්ත දුක්සක්සනයෙන්ද පංචවිධ අන්තරාවෙන්ද සම්පූර්ණයෙන් සදාට අතමිදේවා. දිවී මානුෂාදී සුගති භූමීන් හිදී ත්‍රිහේතුක ප්‍රතිසන්දී ජාති ස්මරණක් ඥානය සම්‍යක් දෘෂ්ටිය ඇතුව සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතුව පාරමී පුරා ගැනීමට නිවන් මාර්ගයා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා. සිල්වත් ගුණවත් ඥානවත් බෝසත් ජමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නේද හිතමිදුරම් සේවක සේවිකාවන් නිකටුව සුවසේ දානාදී දස පාරමී සපුරා දුක්ඛය සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිමේ සැනසේ පැමිණ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමාම නිවන්සෝ පිණිසම මේ උදාර කුසල සම්භාරේ හේතු වේවා වාසනාවේවා කියා නිවන්සෝ ප්‍රාර්ථනා කරමු. ඥාතීන්ද දෙවියන් සීල සත්‍යයන් පින් පෙත් අනුමෝදන් කරමු. ඉදං ඥාතීනං හෝතු.